ඔහු කුඩා කාලයේදීම ඔහුගේ පියා වියෝ වෙනවා. ඉන්පසු ඇදහැරෙන දුක් කම්කටොළු අකාල අනුවරා මහවැස්සට තෙමිතෙමි තම දරු පවුල දුක් වැසිතියෙන් නොතෙමා රැකගන්නේ කපුගේ මාතාවයි. නීතිඥ රම්බණ්ඩා සිරිවිරත්නයන් විසින් මාතෘත්වයේ මහිමය වඩාත් සංවේදී පදවැලකට අමුණා අපූරු ගී රචනාවක් පදපදිනවා. ඔබේ සෙනෙහස සුවඳ දිදී දැනුණා මට යම්මේ, මං ඉන්නතුරු ඉදිකට ළඟ ඉන්නවාද යම්මේ. කපුගේ විසින් හික්කෝන ලද නාද ශබ්ද සංයෝජනයේ ඔහුගේ භාවපූර්ණ හා අර්ථපූර්ණ ස්වරයේ ඌ මනා සංකලනින් ගැනු මේ ගීතය ශ්‍රාවක ප්‍රේක්ෂක හදවත් තුළ ගැඹුරු සංවේදනාවන් පහළ කරමින් අදත් හෙටත් මතුවටත් නින්නාද වන්නේය. මිත්‍ර එන්න ඔබගේ තයාබර මෑණියන්ටත් උපහාරයක් ලෙසින් ගයන්න අම්මාගේ අකලංක නිර්ව්‍යාජ නොසිතෙන ආදරය ගැන. Mm-hmm.